साधु साधु साधु සුත්ත නිපාතයට අයත් චුන්ද සූත්‍රය පුච්චාමි මුනිං පහූත පඤ්ඤං ඉති චුන්දෝ කම්මාර පුත්තෝ බුද්ධං ධම්මස්සාමින් වීත තණ්හං දිපදුත්තමං සාරථීනං පවරං කති ලෝකේ සමනා තාදිංග බ්‍රෝහි පැනයක්කසමි මුනිදුනි පැනවතානිනි අරහත් බුදුන්වන සදහම් රජානිනි මිනිසුන් අතර උත්තමරිය දුරානිනි සමනුන් කොතෙක් වෙද පවසනු ස්වාමිනි චතුරෝ සමනාන්න පංචමත්ති චුන්දාති භගවා තේතේ ආවිකරෝමි සක්ඛි පුට්ඨෝ මග්ගජිනෝ මග්ගදේශකෝච මග්ගේ ජීවති යෝච මග්ගදූසී චුන්දය සිටිති සමනුන් සිව් දෙනෙකු ලොවේ පස්වෙනියෙක් නොමැති බව මෙහි දත යුතුයේ මග ජයගත් කෙනෙකි මග පවසන කෙනෙකි මග හැසිරෙන කෙනෙකි මග වනසන කෙනෙකි තම්මග්ග ජිනං වදන්ති බුද්ධා ඉති චුන්දෝ කම්මාර පුත්තෝ මග්ගඛායි කතං අතුල්ලයෝ හෝති මග්ගේ ජීවති මේ බ්‍රෝහි පුට්ඨෝ අතමේ ආවිකරෝහි මග්ගදූසින් මග ජයගත් කෙනා බුදුවරු පවසද්ද කෙලෙසින් මග දෙසන්නා නොම සමවෙද්ද මග දිවි ගෙවන්නා ගැන පහදා තෙද්ද පවසනු මැනවි මග වනසාලනු කවුද යෝතින්න කතං කතෝ විසල්ලෝ නිබ්බානාභිරතෝ අනානුගිද්ධෝ ලෝකස්ස සදේවකස්ස නේතා තාදිං මග්ගජිනං වදන්ති බුද්ධා සකදුරු කොට කෙලෙස් මුල් උදුරා දමන නොවැළෙන කිසිත් නැත නිවනෙහි මිස ඇලෙන දෙවියන් සහිත ලොවනායක තාදි ගුණෙති ඒ සමනා බුදුවරු පවසති ඔහු ගැන නම තබමින් මග දිනනා පරමං පරමන්ති යෝධඤත්වා අක්ඛාති විභජති දේව ධම්මං තං කං කච්චිදං මුනිං අනේජං දුතියං භික්ඛුන මාහු මග්ගදේසින් දැනගෙන ලොව උතුම් පිරිසිදු බුදු වදන පවසන මෙලොව දැකගත යුතු එම දහම සැක හැම නසන නිකෙලෙස් වූ මුනිදුවන දෙවැනි සමනහට පවසති මග දෙසන යෝ ධම්මපදේ සුදේසිතේ මග්ගේ ජීවති සඤ්ඤතෝ සතිමා අනවජ්ජ පදානි සේවමානෝ තතියං බික්ඛුන මාහු මග්ග ජීවින් සුඳුරුව දිසන ලද සම්බුදු දහම ගැන හික්මෙයි ඒ මගෙහි ඇතිවම සිහිනුවන නිවැරදි දිවි මගක යන සුව සොයාගෙන මොහුවේ තෙවැනි සමනා මග ගෙවා යන චදනං කත්වාන සුබ්බතානං පක්ඛන්දි කුල දූසකෝ පගබ්බෝ මායාවී අසඤ්ඤතෝ පලාපෝ පතිරූපේන චරං සමග්ග දූසී සුපසං වේසයෙන් සංග ගන මෙද සිටින සදැති බුදු පිරිස් නොමගට ඇද දමන බොරුවෙන් මුලාවෙන් හැම දෙන රවටවන සමනකු විසින් සිටිනා මොහු මග නසන ඒතේච පටිවිද්ධි යෝගහට්ඨෝ සුතවා අරිය ශාවකෝ සපඤ්ඤෝ සබ්බේතේ තාදිසාණිඤ්ඤත්වා ඉති දිස්වා නහාපේති තස්ස සද්ධා කතං හි දුට්ඨේන අසම්පදුට්ඨං සුද්ධං අසුද්ධේන සමං කරියාති බුදු බණ අසන දහමට සිත යොමු කරන බුදු සව්වෙකුට ගිහි දිවියක් ගත කරන දැනගෙන ශ්‍රමණුන්ගේ ඇති තතු හඳුනගෙන පැහැදුන සිත නැසිය නොම යුතු කිසි ලෙසින නපුරෙකුහා හොඳ කෙනෙකුන් එකසේ පිරිසිදුහා නොම පිරිසිදු මෙලෙසේ දිවි මග දකිනට ඇත එක විලසේ මේ සමනං සමකරමුද කෙලෙසේ සාදු සාදු සාදු සුත්ත නිපාතේට අයත් කෝකාලික සූත්‍රයේ කෝකාලික භික්ෂුව සරියුත් මුගලන් රහතන් වහන්සේලා කෙරෙහි ගැටි වෛර බැඳගෙන පදුම නිරෙහි උපන් කරුණ පවසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ යලිමේ වදාළසේක. පුරිසස්සහි ජාතස්ස කුඨාරි ජායතේ මුඛේ ව්‍යායං චින්දති යත්තානං බාලෝ දුබ්භාසිතං භනං අඥාන තැනත්තා කුරිරු බස්නිති දොඩමින් තමාවත් නසාගන්නා ඒ භයානක කෙටේරිය උපදින විටම ඔහුගේ කටෙහි හටගන්නේමය. යෝනින්දියං පසංසති තංවා නින්දති යෝ පසංසියෝ විචිනාති මුඛේන සෝ කලින් කලිනාතේන සුඛං නවින්දති. නිගා කල යුතු කෙනාහට යම් කෙනෙක් පසසන්නේද පැසසිය යුතු කෙනාහට නින්දාවන් කරන්නේද හේ පෞරස් කරයි කට නිසා හේ ඒ පවින් සැපක් නොවිඳින්නේමය. අප්පමත්තු අයං කලි යෝ අක්ඛේසු ධනපරාජයෝ සබ්බස්සාපි සහාපි අත්තනා අයමේව මහන්තතරෝ කලි යෝ සුගතේසු මනං පදෝසයේ. සූදු කෙලියට ගිය විට පැරදෙන්නේද යම් ධනයක් ඒ පරාජය නම් ඉතා සුළු දෙයක්මය. සුගත වූ මුනිවරුන් කෙරෙහි යමෙක් සිත දූෂිත කරයි නම් දහස් ගණනක පැරදුමක්මයි තමාහට එයින් අත්වන්නේ. සතං සහස්සානං නිරබ්බුදානං චත්තිං සතේ පංචච අබ්බුදානි. යමරිය ගරහි නිරයං උපේති වාචං මනංච පනිදාය පාපකං. සිතා වචනයද පිහිටුවාගෙන වරදෙහි නිකෙලෙස්සුතුමන්හට යම් කෙනෙක් ගරහයි නම් ඔහු උපදින නිරයට නිරබ්බුද සිය දහස් වයසයි. එසේම අබ්බුදවලින් තිස් හයක් හා පසකි අභූතවාදී නිරයං උපේති යෝචාපි කත්වා න කරෝමීති චාහ. උබෝපිතේ පෙච්ච සමාභවಂತಿ නිහීන කම්මා මනුජා පරත්ථ. හේතු රහිතව චෝදනා නගන්නා උපදින්නේය නිරයේ. යම් කෙනෙක් පවුකොට එය නොකලෙමි කියයි නම් දෙදෙනාම පරලොවදී සමාන බවට පත් වෙන්නේමය. නිහීන කර්මයෙන් යුතු ඔවුන් පරලොවදී දුකට පත්වන්නේමය. යෝ අප්පදුට්ඨස්ස නරස්ස දුස්සති සුද්දස්ස පෝසස්ස අනංගනස්ස තමේව බාලං පච්චේති පාපං සුඛුමෝ රජෝ පටිවාතං වඛිත්තෝ තරහ සිත් ඇති නොවන පිරිසිදු සිතින් කල්ගෙවන නිකෙලෙස් මිනිසෙකුට නපුරු ලෙස දොස් කියයි නම් අඥාන වූ ඔහු කරා ඒ පව හැරියෙන්නේ උඩු සුළඟට කෙලනාලද සියුම් දූවිල්ල ලෙසින් යෝ ලෝභ ගුණේ අනුයුත්තෝ සුවචසා පරිභාසති අඤ්ඤේ අස්සද්ධෝ කදරියෝ අවදඤ්ඤෝ මච්චරීපේ සුනියස්මින් අනුයුත්තෝ ලෝභයට ගැති වෙමින් සදහින්ද තොර වෙමින් කෑදරව ජීවත් වෙමින් සදහම් ගැනද නොසිතමින් මසුරු වී ලද සම්පතට කේලාම්ද කියමින් අනුන් හට නිකරුණේ නින්දා කරයි නම් මුඛදුග්ග විභූත අනරිය භුනහු පාපක දුක්කතකාරී පුරිසන්ත කලි අවජාත මා බහුභානීද නේරයකෝසි අහෝ දූෂිත මුඛයක් ඇති තැනැත්ත ලාමක මිනිස පවිතු තැනැත්ත තම ගුණද වනසාගෙන පවු කරමින් සිටින අවජාත අසත්පුරුෂය වලකිනු බොහෝ දෙඩවිල්ලෙන් වලකිනු නිරය ගමනින් රජමා කිරසි අහිතාය සන්තේ ගරසි කිබ්බිසකාරී බහූනි දුච්චරිතානි චරිත්වා ගච්ඡසීකෝ පපතං චිරරත්තං අහෝ පව් කරන තැනැත්ත තමාහට දුක් පිණිස වගුරුවන්නේහිද කෙලෙස් දුහුවිලි ගරහන්නේද ශාන්ත උතුමන්හට දුසිරිතෙහියේදී බොහෝ කොට දුක් විඳින්නටද සැරසෙන්නේ වැටිමින් නිරාවල නහි නස්සති කස්සචිකම්මං ඉතිහතං ලබතේච ස්වාමි දුක්ඛං මන්දෝ පරලෝකේ අත්තනි පස්සති කිබ්බිසකාරී කර්මයන් කිසිවෙකුගේ අවසන් නොවන්නේමයි විපාක නොදී ඔහුමය එහි හිමිකරුවා තමා කරන ලද කර්මයෙහි පව් කරන මෝඩ ජනයා පරලොව ගිය කලට තමා විඳිනා දුක තමා හට දකින්නට ලැබෙන්නේමයි අයෝ සංකුස මාහතට්ඨානං තින්හධාරං අයසූලමුපේති අතතත්ත අයෝ ගුල සන්නිභං භෝජනමත්ති තථා පතිරූපං යකඩයෙන් කරන ලද නිරයෙහි තැනැත්තා ඉපදුන විට සිටුවා තිබේ යකඩ කුල් තිවුණු වූ මුවහතින් යුතු ගිනිගත් යකඩ ගුලි බොජුන් ලෙස ඇත එහි ගිලින්නට මේ සියල්ලම කර්මයට අනුවයි සැදෙන්නේ නහි වග්ගු වදන්ති වදන්තා නාභිජවන්ති නාතානුමෝපෙන්ති අංගාරේ සන්තතේ සෙන්ති අග්ගිනි සමං ජලිතං පවිසන්ති එහි තමා අමතන්නට මිහිරි බස් ඇති කෙනෙකු නැත්මය මුදු ලෙස ළඟට නොපැමිණෙත්මය රැකවරණයට කිසිවෙකුත් නැත්මය ගිනි අඟුරු තුලට රැගෙන යත්මය මැදි කරතියෙහි ගිනි දැල්ලට ජාලේනච ඕනහියානා තත්ථ හතන්ති අයෝමය කූටේහි අන්ධංවති මි සමායන්ති තං විතතං හියථාමහිකායෝ යකඩ දැලකින් වෙලියන්නේ පහර වදිති නිරතුරුවම කුළු ගෙඩියෙන් අන්ධයෙකු ලෙස අඳුරේ යන එහි ගත කරන ජීවිතය මිහිදුමක් ලෙස පැතිර පවතී අතලෝහමයන් පනකුම්භී අග්ගිනි සමන් ජලිතං පවිසන්ති පච්චන්ති හිතා සුචිරරත්තං අග්ගිනි සමාසු සමුප්පිලවාසු එහිදී ඒ තැනත්තා යකඩයින් කරන ලද මහා කලයක් ඇතුළට පැමිණෙන්නේ මැදිවෙමින් මහා ගිනි ජාලාවට ඒ ගින්න තුල උඩට යටට ඉල්පෙමින් පැසෙන්නේමය බොහෝ කල් අත පුබ්බලෝහිත මිස්සේ තත්ථකින් පච්චති කිබ්බිසකාරී යං යං දිසතං අදිසේති තත්ථ කිලිස්සති සම්පුසමානෝ පෞකල තැනත්තා නිරයෙහි උපන් කල සැරවහල්ලෙයින් පිරීගිය නිරයක පැසෙන්නේමය යම් යම් තැනක යන්නේද ඔහු පෙළත්මය ලේ සැරව පහසින් පුලවා වසතේ සලිලස්මින් තත්ථකින් පච්චති කිබ්බිසකාරී ගන්තුම් නහි තීරමපත්ති සබ්බසමායි සමන්ත කපල්ලා පනුවන් පිරුණු මඩ වගුරෙක පැසේ නිති පව් කළ තැනැත්තා නික්මෙන තෙරක් නොමැත්තේමයි බැලූ බැලූ තෙක් එයම දිස්වෙයි යකඩින්ම වට කළ බිත්ති අතරේ අසීපත්ත වනන් පනතින්නං තං පවිසන්ති සමච්චිද ගත්තා ජීවං බලිසේන ගයිත්වා ආරජයා රජයා විහනන්ති අසිපත් නිරයේ ඉපදුන විට තියුණු කඩුවැනි කොළ ඇත. එහිදී සිඳීගිය අත්පාවලින් යුතුවෙයි. එවිට දිව ඇද බිලී කොකුවෙන් දැඩි ලෙස තලා පෙලා දමත්මය. අතවේ තරණින් පන දුග්ගං තින්නධාර කුරධාර මුපෙන්ති. තත්මන්දා පපතන්ති පාපකරා පාපානි කරිත්වා. පෞකාර මෝඩ ජනයා මෙහිදී බොහෝ පෞරස්කොට. තියුණු ගිනි අලු වැටෙනා දැලි පිහිලෙසින් කැපෙනා. වේතරණී දුර්ගය වෙත හඬ හඬා ඇද වැටෙත්මයි. කාදන්ති තත්තරුදන්ති සාමා සබලා කාකෝල ගනාච. සෝනා සිංගාලා පටිගිජ්ජා කුලාලා වායසාච විතුදන්ති. එහි හඬා වැටෙන විටදී කර්මානුරූපව මෙවෙනා. කබරයෝ හා වනකවුඩුද බලුහා කැනහිල්ලුද උකුසුහා ගිජුලිහිනියෝද. තියුණු දත්වලින් ඉරාදමමින් කාදමතියේ උපන් සත්වයා. කිච්චාවතායන් ඉදවුත්ති යං ජනෝ පස්සති කිබ්බිසකාරී. තස්මායිද ජීවිත සේසේ කිච්චකරෝසියා නරෝන පමජ්ජේ. මෙහිදී පෞරස් කෙරුව මිනිසුන් ඉපදී සිටින විට නිරයේ සැබැවින්ම බොහෝ දුක් විඳිත්මය. එනිසා මේ මිනිස් ලොවදී ඉතිරි ජීවිත කාලය පවින් වැලකී අප්‍රමාදව ධර්මයෙහි ඇසිරිය යුතුමය. තේ ගණිතා විදූහිතිලවා යේ පදුමේ නිරයේ උපනීතා. නහුතානිහි කෝටියෝ පංච භවන්ති ද්වාදස කෝටි සතානි පුනඤ්ඤා. පෞකල තැනැත්තා මෙලොවේ උපන්නේ නම් පදුම නිරයෙහි. ඔවුන්ගේ ආයුෂද නුවණැත්තන් විසින් තලබරින් ගණින ලද්දේ. පස් කෝටි නහුතයක් වසරද දොළොස් කෝටි වර්ෂ සියයකි. යාව දුක්ඛා නිරයා ඉදවුත්තා තත්ථාපිතාව චිරං වසිතබ්බං. තස්මා සුචිපේසල සාධුගුණේසු වාචං මනං සතතං පරිරක්ඛේ. නිරයේ තිබෙන බොහෝ දුක්ගෙන මෙහිදී කියා දෙන ලදී. නිරයේ උපන් විට කෙනෙක් බොහෝ දුක් විඳ යුතුමය. එනිසා සුපිරිසිදු ලෙස සිල් ගුණයෙන්ම සැදෙමින් මුනිවරු කෙරෙහි යහපත් තම සිතද වචනයද නිරතුරුවම රැකගත යුත්තේමය. සාදු සාදු සාදු. කපිල සූත්‍රය. කපිල මත්සයා නිසා බුදුරජාණන් වහන්සේ වදාළ දෙසුම. ධම්මචරියං බ්‍රහ්මචරියං ඒතදාහු වසුත්තමං පබ්බජිතෝ පිචේ හෝති අගාරස්මා අනගාරියං දහම තුල හැසිරීමද බඹසර විසීමද උතුම් ගුණ දහම් බව මුනිවරු පැවසුවාහුය. ඉදින් ගෙදරින් නික්ම අනගාරික බුදු සසුනේහි ලැබුවේ නම් යමෙක් මේ උතුම් පැවිදි බව. සෝවේ මුඛර ජාතිකෝ විහෙසාභිරතෝ මනෝ ජීවිතං තස්ස පාපියෝ රජං වඩ්ඩේති අත්තනෝ. ඉදින් ඒ භික්ෂුව කටවාචාල කෙනෙකුනම් අනුන් වෙහෙසන සතෙකු වැනිනම් ඔහුගේ දිවි මග පවිටුවේමයි. ඔහු තුල වැඩෙන්නේ කෙලෙස්මයි. කලහාභිරතෝ භික්ඛු මෝහ ධම්මේන ආවටෝ අඛාතම් පින ජානාති ධම්මා බුද්ධේන දේසිතං. කලකෝලාහලයටම ඇලෙයිනම් යම් භික්ෂුවක් මුලාවෙන් පත්වෙයි මුලාවට. අනුන්හට ඔහු පැවසුවත් බණ බුදුරජුන් වදහලදාම් නොදන්නේ මහියොහු. විහේසං භාවිතත්තානං අවිජ්ජාය පුරක්ඛතෝ සංකිලේසං නජානාති මග්ගං නිරයගාමිනං. අවිද්‍යාවම පෙරටු කොටගෙන සිත වැඩුතුමන් වෙහෙසන විට එයින් තමා කෙලෙසෙමින් නිරය දක්වා රැගෙන යන මග වැටී සිටිතැයි හේ නොදන්නේමය. විනිපාතං සමාපන්නෝ ගබ්භා ගබ්භං තමා තමං සචේතාදිසකෝ භික්ඛු පෙච්ච දුක්ඛං නිගච්ඡති. ඔහු නිරයට දෙවැටෙමින් මව් කුසින් මව් කුසට අඳුරෙන් අඳුරට යමින් ගත කරන විට එවැනි භික්ෂුව පරලොවදී වැටින්නේ දුක් ඇති ලොවටමයි. ගූත කූපෝ යථාස්ස සම්පුන්නෝ ඝනවස්සිකෝ යෝචේව රූපෝ අස්ස දුප්පිසෝධෝ හිසාංගනෝ. වසර ගණනක් පිරී පවතින මහාවැසි කිලි වලක් විලසින් භික්ෂුවක් වේ නම් පිරුණු කසලින් පහසුවෙන් පිරිසිදු කළ නොහැක්කේමයි. යං ඒව රූපං ජානාත භික්ඛවෝ ගේහ නිස්සිතං පාපිච්ඡං පාපසංකප්පං පාපාචාර ගෝචරං. දැනගන්න නිසි ලෙස මහණෙනි එබඳු භික්ෂුව කාමයෙහි පැටලී ඇති පවිටු ආසා ඇති පවිටු සිටිවිලි ඇති ඒ භික්ෂුවගේ ජීවිතේ මුළුමනින් පවිටු වී යයි. සබ්බේ සමග්ගා හුත්වාන අබිනිබ්බිජ්ජයාථනං කාරණ්ඩවං නිද්දමත කසම්බුං චාපකස්සත. මහණෙනි, ඔබ සියලු දින හොඳින් සමගිව කටයුතු කොට එවැනි භික්ෂුව දුරු කළ යුතුමය, බැහැරට දැමිය යුතුමයි. ඒ ශ්‍රමණ කසලයා නෙරපා දැමිය යුතුමයි. ඒ කෙලිස් කසටයා තතෝ පලාපේ වාහේත අස්සමනේ සමනමානිනේ නිද්දමිත්වාන පාපිච්චේ පාප ආචාර ගෝචරේ. භික්ෂුවකගේ වෙසින් සිටිනා භික්ෂුවක් නොවන ඒ බොල් මිනිසුන් පවිටු ආසා ඇති පවිටු ගති ගුණ ඇති එහිස් මිනිසුන් පිඹහැර දමා වූ බැහැරට සුද්ධා සුද්ධේහි සංවාසං කප්පයව්හෝ පතිස්සතා තතෝ සමග්ගානිපක දුක්කසන්තං කරිස්සත. එනිසා මහණෙනි, ඔබ සීලයෙන් පිරිසිදු වී පිරිසිදු පිරිස සමගින් කල්ගෙවව් නිරතුරුවම සිහිනුවනින් දයුතුවම නුවණැතිව හැම දෙනා සමගිව මේ ජීවිතය තුළ සියලු දුක් නිමා කොට අමා නිවනට පෙමිණෙව්. සාදු සාදු සාදු. කිං සීල සූත්‍රය. සීලය කුමක්දැයි වදාළ දෙසුම. සැරියුත් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ විමසනසේක. කිං සීලෝ කිං සමාචාරෝ කානි කම්මානි බ්‍රෝහයන් නරෝ සම්මානි විට්ඨස්ස උත්තමත්ථංව පාපුනේ. යම් කෙනෙකු මනාකොට දහම තුල සිත පිහිටුවාගෙන උතුම් වූ අමනිවනට යන මගද පාදා දෙන රැක්ක යුතු සීලය කුමක් වෙද, පුරුදු කළ යුතු දේ කුමක් වෙද, කරන වැඩ කටයුතු කුමක් වෙද ස්වාමිනි පැවසුව මැන. බුදුරජාණන් වහන්සේ මේ ආකාරයෙන් පිළිතුරු දී වදාලා, බුද්ධාපචායි අනුසුය කෝසියා කාලඤ්ඤු චස්ස ගරුණං දස්සනාය ධම්මින් කතං හේරයිතං කනඤ්ඤු සුනේය සක්කච්ච සුභාසිතානි වැඩි හිටියන් වපුදනා ඉරිසියාවෙන් මිදෙනා සුදුසුකල් දෙන හඳුනා ගුරුවරුන් බැහැදකිනා ලද මොහොතේ වටිනාකම මනාකොට හඳුනාගෙන කරන සදහම් කතාවෙන් බුදුරජුන්ගේ ධර්මයම මැනවින් අසාගන්නේ. කාලේන ගච්ඡේ ගරුණං සකාසං තම්බං නිරංකත්වා නිවාත වුත්ති අත්ථං ධම්මං සංයමං බ්‍රහ්මචරියං අනුස්සරේචේව සමාචරේච. බැහැර කොට දරදඬුකම ඇති කොටගෙන යටහත්කම සුදුසුකල් හොඳින් දැනගෙන තම ගුරුවරුන් වෙත යන බුදු රජුන්ගේ දහම දැනගෙන සංවරය ඇති කරගෙන බඹසර සිල්ද රැකගෙන සිහි කරයි හේ ධර්මය පුහුණුවේ නිරතුරුවම ධම්මාරාමෝ ධම්මරතෝ ධම්මේඨිතෝ ධම්ම විනිච්ඡයඤ්ඤෝ නොද්වාචරේ ධම්ම සන්දෝසවාදං නියේත තච්චේහි සුභාසිතේහි ධර්මයෙහි රැඳෙනාහේ ධර්මයට ඇලෙමින් සිටින්නේ ධර්මය තුලම සිටිමින් දැහැමි ලෙස තීරණද ගනිමින් ධර්මය කිලිටිවන ලෙස කිසි කතාවක් නොකියයි ගෙවයි හැම විටම සැබෑ වූ බුදු දහම කියමින් හස්සං ජප්පං පරිදේවං පදෝසං මායාකතං කුහකං ගිද්දිමානං සාරම්භ කක්කස කසාව මුච්ඡං හිත්වා චරේ වීත මදෝඨි තත්තෝ ඒ භික්ෂුව තුල බොළඳ හසරැලි නිසරු කතා බහ දේශසාගත දොස්පරොස් හඬා වැළපෙන බණ කුහක ලෙස රැවටීමද දුරුකොට සියලු මානය එකට එක පැවසීමද බහැර කරලන්නේ කාමයෙන් මුසපත්වීමද දුරින්ම දුරු කරන්නේ නියතමානීවි ධර්මය තුලම පිහිටා දහම තුල සිත පවත්වන්නේ විඤ්ඤාතසාරානි සුභාසිතානි සුතංච වඤ්ඤාත සමාධිසාරං නතස්ස පඤ්ඤාච සුතංච වඩ්ඩති යෝ සහසෝති නරූපමත්තු බුදුරජුන්ගේ සුභාසිත ධර්මය කියාදී ජීවිතේ සාරය දහම් දැනුමෙන් යුතු කෙනා ලබයි ජීවිතේ සාරය එනම් දු යමෙක් සැහැසි වෙලසින් ගතකොට ධර්මයෙහි පමාවෙන්නම් නොවැඩෙන්නේ යෝහු තුල දහම් දැනුමද නුවනද ධම්මේච්චයේ අරියප්පවේදිතේ රතා අනුත්තරාතේ වචසා මනසා කම්මනාච තේ සම්තිසෝ රච්ච සමාධි සම්තිතා සුතස්ස පඤ්ඤායච්ච සාර මජ්ජගූති මුනිවරුන් දෙසන ලද ඒ උතුම් සද්ධර්මය යම් කෙනෙක් හොඳින් දැනගෙන එහි ඇලෙමින් වසත්නම් සිත කය වචනයෙන් ඔවුන් උත්තම බවට පත්වෙති නිවන් මග තුල හික්මෙන සමාධිය තුල පීඨන දහම් දැනුමින් යුතු වහා වැටෙන නුවණකින් යුතු ඒ සියලු දෙන ලොවේ ලැබගනිත්මයි අම නිවන්සාරය සාදු සාදු සාදු ධම්මනාවා සූත්‍රය යස්මාහි ධම්මං පුරිසෝ විජඤ්ඤා ඉන්දං චනං දේවතා පූජයේය සෝ පූජිතෝ තස්මින් පසන්න චිත්තෝ බහුසුතෝ පාතු කරෝති ධම්මං නෙනවත්තු කෙනෙක් ලොවේ ඉගෙන ගනිනම් සදහම් සක්දෙවිඳුව පුදන ලෙසින් හේ සදහම් ගුරුන් පුදයි බොහෝ දහම් දැනුමින් යුතු පිදුම් ලබන ගුරුවරයා පහන් සිතින් යුතුව උට මතු කර දෙයි සද්ධර්මය තදට්ඨිකත්වාන නිසම්මදීරෝ ධම්මානු ධම්මං පටිපජ්ජමානෝ විඤ්ඤෝ විභාවේ නිපුනෝච හෝති යෝතාදිසං භජතේ අප්පමත්තෝ නුපමා වී කෙනෙක් එබඳු දහම් ගුරුන් ඇසුරු කළොත් හොඳින් සවන් යුගයමු කොට සිරිසදම් බණ ඇසුවොත් නොනැති ඒ පිළිපදිනා විට අසනා දහම් අනුව වහා වැටෙන සියුම් නුවණ ඇති කෙනෙකුන් බවට පත් වේ සාදු සාදු සාදු කුද්දංච බාලං උපසේවමානෝ අනාගතත්තංච උසූයකංච ඉදේව ධම්මං අවිභාවයිත්වා අවිතින්න කංකෝ මරණං උපේති මතු යහපත වනසාලන පෙළෙනා ඉරිසියාවෙන්ම නරක කෙනෙක් යම්යකින් ඇසුරු කරන්නට ලැබුණොත් කිසිදහමක් දෙවුණු නොකොට සැකවලිනුත් නෙතෙර නොවී හිස්මිනිසෙකු ලෙස ඒ අය පත්වී යනු ඇත මරණෙට යථානරෝ ආපගංෝතරිත්වා මහෝදකං සලිලං සීඝසෝතං සෝවයමානෝ අනුසෝතගාමි කිංසෝපරේ සක්කතිතාරයේතුම් වේගයෙන් සැඩ පාර තිබෙන මහා ජල කඳින් යුතු ගංගාවට වැටුණ කෙනෙක් පහළට ගහගෙන යන විට තව කෙනෙකුව ඒ වතුරෙන් ගොඩ අරගන්නේ කොහොමද තථේව ධම්මං අවිභාවයිත්වා බහුසුතානං අනිසාමයත්ථ සයං අජානං අවිතින්න කංකෝ කිංසෝ පරේ සක්කති නිජ්ජාපේතුම් එලෙසින් දහමක් නොවඩන නුවනැත්තන්ගෙන් නොවසන තමන් නොදත් දහමක් ගැන සැකසංකා දුරු නොකරන කෙනෙකුට පුළුවන්ද දහම පහදා දෙන්නට අනුන්ට යථාපිනාවං දල්ලමාරුහිත්වා පියේනරිත්තේන සමංගිභූතෝ සෝතාරයේ තත්ථ අර්ථ බහූපි අඤ්ඤේ තත්රූපායඤ්ඤු කුසලෝ මුතිමා සවිමත් නැවකට නැගගත් කෙනෙක් රිටද හබලදගෙන උත්සාහයෙන් ආනුවනින් උපායෙන්ද හසුරුවමින් එතෙරට ගෙන යත්මයෙහි ලොව සිටිනා බොහෝ දෙනා ඒවම්පියෝ වේදගූ භාවිතත්තෝ බහුස්සුතෝ හෝති අවේද ධම්මෝ සෝඛෝ පරේ නිජ්ජපයේ පජානන් සෝතාවධානූපනී සූපපන්නේ දහමේ පරතෙරටම ගිය දහම තුළම සිත වඩනා දහමම දැනගෙන බෝසේ කම්පා නැතිවම සිටිනා ඔහු වෙත පැමිණෙන ජනයා සවන් යොමා අසනා විට පවසයියේ හැම දෙනාට නිවන් ලබා දෙන සදහම් තස්මා හවේ සප්පුරි සම්භජේත මේධාවිනං චේව බහුසුතංච අඤ්ඤාය අත්තං පටිපජ්ජමානෝ විඤ්ඤාත ධම්මෝ සෝ සුඛං ලභේතාති සැබෙවින් මේ කරුණ නිසා බොහෝ දාම් දැනගෙන ඇති මනානුවන ඇති යහපත් උත්තම සදහම් ගුරුන්ව නිතර ඇසුරු කළ යුතුමයි ඒ සත්පුරුෂයන්ව එවිට උතුම් ධර්මය දැන ඒ සදහම් පිළිපැදගෙන අවබෝධයකින් යුතු වී ලෝතුරු සැප ලබන්නේ සාදු සාදු සාදු